ධර්මානුශාසනාව. කරුණු පිනිතුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. නිදාම් ගත වන උතර ධර්මයන් රත්නයේදී විඥාන පරිලෝකයෙන් අතිද්දාවෝ සාමිනා සෑම සත්‍යයක පිහිට පිහිට තවත්මේ කුසල ධර්ම සමූහයයි ප්‍රේමදාසවලේ සිටිනයි. මේ වාසා කියන්නේ ප්‍රේමෙන් දැක්වෙති කම් කීලක් කියනවා. කලමෙන් කාරණේ තමයි අත්තානන්තේ කියන ඥානය කියන්නේ ධම්ම කදේ. මේ ලෝක ධාතුෙහි උපදින සෑම සත්‍යයකම තමන්ගේ ආත්මවාදී ප්‍රතිලයන් මනසයි. යකක් පිළිසින් කුණු කුණුවා පවා තමන් ජීවිතයට ප්‍රතිලයන් මනසයි. මේ ස්වභාව ධර්මයේ පිළිපින දෙයක්. හේතුව සෑම සත්‍යයේ මනරභාවය නම් ඉපදීම සිද්ධවන්නේ හේතුවක ඵලයක් අනුවයි. ඒකම ඵලයක් අනුවයි දීප දෙන්නේ. උපන්න මොහොතේදී ප්‍රතිසංදී විෂය තරත්ම තාලතුල චිත්තක්ෂණ 1000ක් යන බාලලන්නේ උපන්න ජීවිතයක ආසාදීමේ බලනි කාන්තික ලෝභ චිත්ත පරම්පරාව. ඒක කියන බාහිකාන්තික ලෝභ ජාතිය කියලා. මනුෂ්‍යයෙකුට උනත් පිළිසක් සැපයට උනත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට උනත් යථා පිළිසින් අභිසමානාරක උපන් සැපයට උනත් පතිසම් විකන් වාලක සිදේසිත සිත්තාත්ම ධාමක ජීවිතය උපන් භවයක ආසා දිවීමේ අනන්ත වීමේ සිත්තේයම් පහළ වෙනවා. බලන්නේ කාන්තික ලෝභ ජාමී කියන්නේ ඒකයි. මොහොතෙන් තීක්ෂණව හඳුන්වන කර කියනවා නේද? සත්‍ය සත්‍රාභි සම්බිදී කියන කතාවය. ඒ ඒතන ඇලෙන කුලී නිරුක්නාව. උදෝතේ තීක්ෂණාවේ උපන් ආස්වාදයේ දින උපාදීනක ආස්වාදයේ උපාදීනක. උපාදීනක කියන්නේ සංවාදයෙන් දෙච්චිය අල්වා ගන්නා ලද ජීවිතය තමයි උපාදීනක ජීවිතය. උපාදීනක කාර්යය. එන ආස්වාය යන සතිගතම සමාන් කියයි. අවිචිත්තන්න සත්‍යය වුණත් දැනෙන්නේ කනතිල. නිමින්න කනතිල. නමුත් ඔහුට සමා කරගත් කර්මාවීයෝගේ නිමින්න නිදිවීම අනිවාර්යයි. සෑම මිනිසෙක් ගැන සැලකුවාමත් එහෙමයි. සියලු මිනිස්යෝ තමන්ගේ ජීවිතයේ ප්‍රියයන් අනාතයි. ඒ කියන අනාත නිසා තමයි උපන් දාසේ කතා විස්ම ගන්න හෙලන්නේ. විස්ම ගන්න හෙලන්නේ ජීවත් වෙන්නේ. විස්ම ගන්න නැත්නම් ජීවත් වෙන්නේ නැහැ. උපන් මොහොතේ කතා මොහොතම ජන්ම හෙලින් සිද්ධ වෙන තමන්ගේ පිය නිසා. උපන් මොහොතේ කතා අත්මා නමනවා විගාරින අරමා දෙලෙනවා කනිනවා ඔක්කොම දෙන්නේ තමන්ගේ ජීවිත තමන් ප්‍රේමනාප නිසා. ජනතේන වාසය තේනකොට තමන් ජීවිතය ගැන පිළිදෙමින් දෙමින් ඔක්කොම හුරු වෙන්නේ කුරුදු වෙන්නේ තමන්ගේ තමන් ඒ නිසා. ධර්මයෙන් දෙන්නේ මොනසෝ දන්නේ වචනාන්නේ ඇදෝලන්නේ සබංගාන්නේ වෙනත් වෙනත් දෙයක් අවශ්‍යතාවයක පරිහරණය කරන්නේ සෑම ගන්න දින ගන්න ඉඳා ගන්න ඉරියව් කරත් ගන්න ව්‍යායාම කරන්නේ තමන් ජීවිතේ තමන් ප්‍රේමන අප නිසා. ඒ කුක්කර ප්‍රියමනාපද කියනවා නම් මදුරුවේ කිදුල්ලක කැමති නැහැ. එවාගෙම යටත් පිළිසෙකින් මේ කුක්කක් නමවත් දුවාවියක් වෙනවාද කැමති නැහැ. එවාගෙම ආහාර අනුභව කරනකොට ජල් කැටයක් නැතිනම් බඩන්වත් අපහසුයක් කැමති වෙන්නේ නැහැ. ඒ තරමට තමන්ගේ ආස්වාදය ගැන ප්‍රියම නැතයි. කෙනෙක් තමයි නපුරු වචනයක් පිළිතුරු වචනයක් වර්ණා ලක්ෂණයක් දිනාද කැමති නැහැ. ඒ වගේම තම දිනාම සමාධි ජීවිතයක සැප සම්පන්න ලැබුණු කෙනසයි කැලැත් දෙන්නේ. කොයිතරම් වේලාවක සමාධි විතකෝකින සිතාවදිනා නම් විතේ සැලසිල්ලක් ඇති වෙනවා දෙයක පිටේම අත්මනතාව කියලා. ඒ කොහොමද තේරුමක් ඇති වෙන්නේ අත්මනතාව. ඒ කියන්නේ තමාට තමා විකසෝපවල විකසලක්න ලලාව තමයි අත්මනතාව කියන්නේ. තම දෙනාම ජීවිතයේ ප්‍රියමනාප ප්‍රියමනාප දෙයක් ලැබෙනවා නම් අත්මනතාව කියන සතුට ඇතිවෙනවා. ඒක නිසා සෑම සත්‍යයෙන්ම සමාජ ජීවිතය දැනගැතියි. විශේෂ දැනගේ මේ සමාජයේ ජීවිතයේ අනිත්‍ය කිනේස දුක කිනේස ප්‍රඥා යන්නේ නැලකී සිතසේ කිනේස ප්‍රඥා සීල යහපත් ගතිය කියලා නිරත ජීවිතයේ කියනක කලමිනි ගාථාවේ කියන පෙරවෝපදේශයයි. උපන්න සෑම කෙනෙකුගේ ජීවිතයේ අවසාන මොහොතකටපත් වීම අනිවාර්යයි. ඒ දෙක ජීවන සාමය සැදැල්ලා තියෙන්නේ. සිත්ත්ක්ෂණයක් ගානින් සිද්ධ වෙන්නේ මේ අවසාන මොහොතේ සමීප වීමයි. මේ බව මොහෙන් දැනගන්නා වූ ඥානවන්ත අය ඉදිරිමින් ගත්තේ ඒ දින තමා නිවන් සමාන වෙනවා නම් තමන්ගේ ජීවිතයේ සුවපත් කරගන්න පුරුෂ අප්‍රමාද වෙනවා. අප්‍රමාද වෙනවා කියන එකේ තේරුම ඉතේ අකුසල් සිත පාල වෙන නොදී අකුසල ලක්ෂණ කියෙන්නේ නොදී අකුසල ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නොදී මනස සිහියෙන් තමංගේ ජීවිතය ආරක්ෂා කර ගන්නවා. ඒ ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශය දුරුභාවයෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සමාසතු මොනතරම් සම්පත් තිබුණත් ඒ කියන්නේ ජීවනවා අවසාන මොහොතේදී සමන්ත එකතු වන එකම ධර්මතාව තමයි කලේ කුසල් ලකුසල් කර්ම. මෙතන කායාව අමකාවුනේදී සමන්ත කරදරයක් නෑ සවනෙන්නේ. සමන් පසුපස යන සවනෙල සමන්ත කරදරයක් දුකක් පීඩාවක් වෙන දෙන්නේ නෑ. ඒ වාගේ පසුපස යන දේ තමයි කුසල ධර්මයේ. කුසල ධර්මයේ මොනතරම් රැස්ුණා කිනුදුක බරක් නෑ අපහසුාවක් නෑ. කුසල ධර්ම රැස්ෙන් මනසට සුවයක් ලැබුණාමයි. ඒක නිසා අකුසල ධර්ම තමයි අර සෙවණැල්ලක් වාගේ නෙමෙයි කරත් දැලිපු ගුණාගේ පසුපසේන කරපරෝධ වාගේ පීඩා කරමින් එන්නේ අකුසල කර්මයි. එනිසා සමර්ථ තමා විපේකිනුක තවස්නා ලෙස අප්‍රමාදව දාන සීල භාවනාවේ කුසලස් කරගත යුතු කීමක දරුජාකාර උදෙවිනයි. උදෙවිනාකාර තමයි සෑම දිනක නිවන දක්වා පරිලෝක උපදින සිදු වෙනවා. අසල මරණයේදී සතර ගමන අවසන් වෙනවා කියලා නියමයක් නෑ බුද්ධජන සංකාණයට. නියත නිවන ලබාගත් මහබෝසතාණන් වහන්සේලාට සත්‍යයක බෝධිසත්වයන් වහන්සේලාට එවැගේම අරහත් මාර්ගඵල ලබන උතුමන්ගෙන ගතුමේත වෙනවා එවැගේම කාලමේන වෙනවා තමන් විපාරණය කිරීමේ ආකාර අනුව. නමුත් අනිත් අය ගැන සතර ගමන කොපමණ වාර උපදින්න සිදු වෙනවා කියන එක නියමයක් නැහැ. ඒකත් මේ භව සංසාරයේදී චිත්තසෝතනික ප්‍රාර්ථනා වූ එකම දේ තමයි මේ විදිහේ බුද්ධෝත්පාද කාලයක සැබෑ සම්මාදිට්ඨිය පිටවාගෙන දාන සීල භාවනා ආදී වශයෙන් කුසලයක් කර ගැනීම. එනිසා අප්‍රමාදව සතර ගමන සුවපත් නිවන දක්වා යාගන යාගන්නීම පිණිස කුසල ධර්මයන් රැස්පත් වූ දේ කියන කවසාන ගාථාවේ තේරුමයි. මෙතන සඳහන් වෙනවා කුසල ධර්ම කියනවා ධර්ම වශයෙන් තවදගත් පාදමකට සම්බන්ධ තේරුමක්. ඒ කියන්නේ තමාගේ සංකාමයේ පිරිසුදු කරන්නා වූ තමන්ගේ සංකාමයේ අපිරිසුදු කරන දේවල් නැසන්නා වූ ධර්මතාවන් කියනවා කුසල ධර්ම කියලා. ඒ කියන්නේ කුසල සංකාමයේ පාපකේ අකුසලයේ ධම්මේ සාරයන්ති කාරයන්ති සම්පෙන්ති විද්දන්තේ දීපි කුසල හෝරනවා අත්කතාවල එක අපිරිසුදු කරන සිත ගොරෝසු කරන සිත අයහපත් කරන සිත දුර්ගාන්ත කරන සිත නපුරු කරන සිත පිළිකුල්බාට පමුණුවන ධර්ම ස්වභාවයන් කියලා ආප ධර්ම කෙලෙස් ධර්ම කියලා. ඒවා කලමේ සලනේ කම්පණී කියන්නේ විනාශ කෙරීම. අවිනාශ කරන්නා වූ ධර්මයන් කියලා කුසල කියලා. ඒකම සිත පිරිසිදු කරනාටින් පුණ්‍යය කියලා හඳුන්වනවා. ඉනෙක්ලා කියන් පිට පිරිසුදු කරන අර්ථයයි. කදයන් පුණාපේකේ පුණ්‍යං සිත පිරිසුදු කරන්නේ පිනයි. සිත පිරිසුදු කරන බැවින් ඒ කුසලයට පින කියනවා. එවාගෙන් හිතේ අඳුර නැතන බැවින් සිතේ කියනවා කුසල් කියලා. කුසලයේ පිනේ කියන දෙක වචන වශයෙන් දෙකක් වුණාට එකම ධර්ම ස්වභාවයට මේ වචන දෙදෙන්නේ. අඳුරු කාමරයක දළුන පහනක් වාගේ. අඳුරු කාමරයක අඳුරු ජලක පහනක් දැල්වන දොට කරු දෙකක් පෙරපසුන වී සිද්ධ වෙනවා. එකක් තමයි පහන් දැල්වන කොට එළිය පැතිරෙනවා, අනිත් තමයි අඳුර නැතෙනවා. ඒසා මේ පහනක නම් දෙකක් භාවිතා වෙනවා. අඳුර නැසන අර්ථයෙන් පහන දෙකේනවා සමදන්තේ සමෝනොද කියලා. සමදන්තේ කියන්නේ අඳුර නැසන්න. සමෝනොද කියන්නේ අඳුර දුරු කරන්න. මේ පහනට නමක්. එළිය සතරෝන අර්ථයෙන් පහන දෙකේනවා දීපෝ පදීපෝ පඤ්ඤෝතෝ. ඔයවාගේ නම් තියෙනවා. එතකොට එකම පහනයි නම් දෙකක් යතුනේ ත්‍යාකාර ක්‍රියාකාරීත්වයක් සිදු වෙන නිසායි. අඳුර නැසන අර්ථයෙන් සමදන්තේ සමෝහොද කියන පහනට එළියට ඇතරෙන අර්ථයෙන් දීපෝ පදීපෝ පඤ්ඤෝතෝ කියන වචන පාවිච්චි කරනවා. අපි පහන කියලා සිංහලෙන් කියන්නේ එළිය පතුරුන් අර්ථයෙන්. අර අඳුර නැසන අර්ථයෙන් භාවිත වෙනවා අඩුය. නමුත් අපි ගාථා කියන උටේ වචන දෙකම පාවිච්චි කරනවා. සම්දේ ලක් අධින්නේන දීපේන සමදන්තේන කිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමෝනදං කියලා අපි ගාථා කියනවා පහන් දැල් වෙනකොට. එතකොට ඊන්කේ වෙන්නේ ගන්ධ තේල පදිත්තේන සුවඳ තෙමින් දැල් වෙන ලද පහමින්. දීපේන සමදර්ශිනා අඳුර නැතන පහමින්. කිලෝක දීපං සම්බුද්ධං කුංගලවත පහනක් වූ සරුවඥන් වහන්සේට පූජයාමි සමෝනදං අඳුර නැසෙන එවත් අවිද්‍යා අන්ධකාරයේ නැසෙන සරුවක්යන් වහන්සේට ගෞරවවත්ින් පූජා කරමි. එතකොට එතනේ වචන දෙකම පාවිච්චි වුණා. කිලෝක දීපංසේ තුන්ලොවට පහනක්. ඒ වගේම තුන්ලොව අඳුර නැස බැවින් සමෝ නොදන් කිව සරුවක්යන් වහන්සේට. සරුවක්යන් වහන්සේ එකලමක් වුණාට නම් දෙකක් පාවිච්චි වුණා. සමෝ නොදන් කිවේ අන්ධකාරයක් නැතෙනවා කුමද්ද අන්ධකාරයේ අවිද්‍යා අන්ධකාරය නැතෙනවා ඒ වගේම විලෝක දීපං තුන්ලොවට ප්‍රඥා ආලෝකය දල් වෙනවා ඒ නිසා කරුවක් යනවා කිය තුන්ලොවට පහන තුන්ලොව අතුරු නැසන්නා වූ උත්මේ ඒ වගේම පහන දැක්කේ නම් දෙකම පාවිච්චි වුණා ගන්ධ තේලක් පදිච්චේන දීපේන එතකොට සුවඳ තිරෙන් දැල්වූ පහනි ඊළඟට කියන සම දර්ශන අඳුර නැසෙන පහනි. එතකොට ත්‍යාකාරම නම් යක්න එක පහනට. ඒ වගේම සරුවක් යන ආශේතත් මේ නම් දෙකම පාවිච්චි වුණා. ඒ නිසා හැම දෙයකම තියෙනවා එක විදිහේ ක්‍රියාකාරීත්වයේ රාශියක්. එකම සිතක නම් 10ක් පාවිච්චි වෙනවා. සිතං, මනෝ, මානසං, හදයන්, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්‍රියං, විඥාන, විඥාන සංදෝ සංජා මනෝ විඥාන ධාතු මේ අභිධර්ම පිටකයේදී සිත විවරණය කරන පදවල තේරුම් 10ක් සඳහන් වෙනවා. ඒ වගේම එකම සිතේ තේරුම් 10ක් ලැබුණේ සිතේ ක්‍රියාකාරීත 10ක් තියෙනවා. ප්‍රඥාවට නම් තියෙනවා 30ක්. එකම ප්‍රඥාවට නම් 30ක් තියෙන්නේ ඒ ප්‍රඥාවේ ක්‍රියාකාරීත්ව 30ක් තියෙනවා. ලෝභයේ තියෙනවා නම් 100ක්. ඒතර නම් ඇති දෙයක් වෙනම ලෝකයක් නැහැ. කෘෂ්ණාවට ලෝභයේ නම් තියෙනවා 100ක්. එකම ලෝභයේ තේ විවිධාකාර නම් ලැබුණේ ලෝභයෙන් සිදුවෙන ක්‍රියාකාරීත්ව 100ක් ආකාරයෙන් සිදුවෙන දෙයක්. එකම මිනිස්යාට උනත් මේ නම් ලැබෙන්නේ තේජේ බුද්ධිලයා කරන ක්‍රියාකාරීකම් අනුවයි. එකම මිනිස්යා ගොවිතං කරනවා නම් ගොවිදේ එලදාම කරනවා නම් වෙනෙන්නේ. දිනීමේ කටයුතු කිදිනා ලියන්නේ. එවාගෙන දේශනා කරන්නේ නම් දේශකේ. එවාගෙන භාවනා කරන්නේ නම් යෝගියේ. මේ වගේ එකම මිනිස්යාට ක්‍රියාකාරීත්වයන් අනුව විවිධ නම් ලැබෙනවා. ඒ වගේ තමයි මේ කුසලයේ දිනේ කියන එක නම් වශයෙන් දෙකක් වුණාට ධර්මතාව වශයෙන් එකයි. ඒ වාක්‍යනවා දත පුණ්‍යක්‍රියා කළ දත ආකාරයෙන් වැඩ කරගන්න පුළුවන්. මනා දත පුණ්‍යක්‍රියාව දානය, සීලය, භාවනාව තුනයි අපචායන, දෙයියාවත්‍ය, පක්ඛිදාන, සත්තාන මොදෙන, ධම්මසවන්න, ධම්මදේශන, දිට්ඨිවිකම්ම 10යි. දානේ කියන්නේ පරිත්‍යාගය, සීලේ කියන්නේ සීලවන්ත වීම, භාවනා කියන්නේ සමාධි ප්‍රඥා වැඩි වීම. අපචාන කියන්නේ වැඩි කියන්නේ සිල් තුන ගෞරව කිරීම. ඥානවත් කියන්නේ වත් පිළිවෙත් කිරීම. බුද්ධෝත්පත්තාන, සංඝෝත්පත්තාන, මනුෂ්‍යත්නම් හැමදේම ආදී වත් පිළිවෙත්. පත්ති දාන කියන්නේ කළකින් අනුන්ට අනුමෝදන් කරවීම. පත්තාන මොදෙන කියන්නේ අනුන්ටකින් තමන් අනුමෝදන් වීම. ධම්ම සවන් කියන්නේ අනුන් දෙතන දේ ධර්මයේ තමන් ශ්‍රවණය කිරීම. ධම්ම දේශනේ තමන් ධර්ම දේශනා කිරීම. දිට්ඨි කම් කියන්නේ සම්මා දිට්ඨිය වැඩෙන හැටේ කුසලයක් කිරීම. මේ දස තුන් යඥාවක් වශයෙන්ද හිත පිරිසුදු කිරීමේ කුසලයක් කරගන්න පුළුවන්. තා කියනවා දස කුසල කර්මපද කියලා. ඒ 10ක් කියනම නේද? ආනාපානා වේදමණි, අදින්නාදාන වේදමණි, කාමේසු මිච්ඡාචාරා වේදමණි 3යි, මුසාවාදා වේදමණි, ඉසුනා වාචා වේදමණි, පරිසා වාචා වේදමණි, සම්පප්පලාපා වේදමණි 4යි 7යි. ඒ වගේම අනවිද්‍යා, අවියාපාද, සම්මාදිට්ඨි. මේ 3යි 10යි. මේ 10ට කියනවා දස කුසල කර්මපද කියලා. ඒ කියන්නේ මේ පාපයන්ගෙන් වැළකීම 7ක් කියනවා. කයින් සිදුවෙන අකුසල් 3ෙන් වළකිනවා, වචනෙන් සිදුවෙන අකුසල් 4ෙන් වළකිනවා, සිතෙන් සිදුවෙන අකුසල් 3ෙන් වළකිනවා. මේවත් කියනවා දස කුසල කර්මපද. එයින් යෙදෙන්න තමන්ගේ සිතේ කුසල් වැඩිනවා. තාපින දස පාරමිතා නමින් 10ක්. දානය, සීලය, නෛෂ්ක්‍රාම්‍ය, ප්‍රඥාව, ඊර්ය, ශාන්තිය, සත්‍යය, අභිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව. මේවා දස පාරමිතා එකක් එකක් පාසා කුසල් සිද්ධ වෙනවා. දන් දීමෙන් කුසල් වැඩෙනවා. සීලය රැකීමෙන්, නෛෂ්ක්‍රාම්‍ය කිරීමෙන්, ප්‍රඥාවෙන් බින්කම් කිරීමෙන්, ධර්මයේ වීර්ය වැඩීමෙන්, ශාන්තියවත් ඉවසීම දිනු කිරීමෙන්, සත්‍ය වශයෙන් ජීීමෙන්, අභිෂ්ඨාන බලයක කුසල් කිරීමෙන්, මෛත්‍රිය වැඩීමෙන් එවාගෙන සැප දුක් දෙකේ මැදහත් වීමෙන් කියන මේ වාගෙන් දස පාරමිතා වශයෙන් කුසල් සිත් වැඩෙනවා. තා කියනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෛත්‍රියේ වැඩීමෙන්, කරුණාව වැඩීමෙන්, මුදිතා වැඩීමෙන්, උපේක්ෂා වැඩීමෙන් කුසල් වැඩෙනවා. තා කියනවා දානය, ප්‍රිය වචනය, අර්ථචාරියාව සමානාර්ථකා කියලා හතරක්. දානෙන් නම් පරිත්‍යාගේ ඒ වචන නම් මෛත්‍රියෙන් කතා කිරීම. අර්ථකාරියාව නම් අනුන්ද හිත සෝපිනිස යහපත් කටයුතු යෙදවීම. රාගයෙන් සමානත්වතාව කියන්නේ අනුන් ඉදිරිපිට නැති තැනක් සමාගයේ ಗುಣධර්මයේ කහ සමානව පැවැත්වීම. මේ සතර සංග්‍රහ වස්තු හැටියට හඳුන්වනවා. මේ වාස් කුසල ධර්ම. ඔය වගේම කියනවා මහා මංගල ධර්ම 38ක්. පාප මිත්‍රයන්ගෙන් වැළකීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, පූජනීය උතුමන්ව පූජා කිරීම, පින්කරන සුදුසු ප්‍රදේශක ජීවත් වීම, දෙලකන්නද පින්කම් මතු කර ගැනීම, සිත ධර්මයෙන් ඔබීතාවන ජීවත් වීම, සුභාසුත වචනම කතා කිරීම, සුවිනීත දිනෙලි අනුගමනය කිරීම, එවාගෙම යහපත් සිල්ප ශාස්ත්‍ර හදා පදෑරීම, සුභාසුත වචනම කතා කිරීම එවගේම දමෝපියන්ද සැලකීම, අමුදරුවන්ද සැලකීම, දැහැමේ ආජීවයෙන් ජීවත් වීම, නෑදෑයන්ද සැලකීම, දන් දීම, ධර්ම දාන, ආමස දාන පුරුදු කිරීම, දස කුසල ධර්මයන් වෝ පැවැතීම, ඥාතියෙන්ද සංග්‍රහ කිරීම, ඥාතියෙන්ව අනිකුත් ජනතාවට පරෝපකාරය සඳහා වැඩ හැසිරීම. පාපයන් ගිරෙන් දුරින්ම දුරු වීම මධ්‍යපාරමයේ සදාට වැළකීම, කුසල් කිරීමට නොකමා වීම, ගෞතකේ උත්තරන ගෞරව කිරීම, උරුමං කතු උත්තරන උරුමං කිරීම, නියතමානීව ජීවත් වීම, ප්‍රලමුණ සැලකීම, බණ ඇසීමේ ප්‍රේමනාප වීම, ගද සමනේ සතුට වීම. එවාගෙම සුවච ජීකරු වීම, සිල්වත් ගුණවත් උතුමන් දැකීමේ කැමැත්ත, එවාගෙම ඉවසිලිමත් වීම නිත්‍යක ධර්ම සාකච්ඡාවේ ප්‍රියමනාප වීම. එසේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි වීම, ඉන්ද්‍රිය සංවරය පුරුදු කර ගැනීම, චතුරාර්ය සත්‍ය දැක ගැනීම, නිර්වාණ අවබෝධයේ පදිසු කර ගැනීම. අතනෝදානින් කම්පා නොවෙන්ද පුරුදු වීම, ශෝක වෙනතන ශෝක නොවි ඉන්ද පුරුදු වීම, බය වෙනතන බය නොවි ඉන්ද පුරුදු වීම, කෙලෙස් සුඛ දිනාරමනේ කෙලෙස් නැති වෙන්න පුරුදු වීම. මේවා කර්ම 38ක්. මේවා එකක් එකක් වාස අනුගමනය කරන්නේ සිතේ කුසල් ගැලීමක්. කර්මයේ ධර්ම වාසයෙන් ඉවසීමේ සමත් වීම. එවාගෙම අවංක වීම, විශේෂයෙන් අවංක වීම, සුවති කීකරු වීම, මුරුදු මුලක් ගති පැවතුම් ඇති කෙනෙක් වීම, නිහතමානී වීම, ගද සමනින් සතුටු වීම, ලද දෙයකින් යැපෙන්න පුරුදු වීම. එවාගෙම නිවනට බාධක කටයුතු වලින් වැළකී සිටීම, සහන්දු පැවැත්මේ සාම ජීවිතයක් ගත කිරීම. එවාගෙම මෝකල නුවණින් යුක්ත වීම, ඉන්ද්‍රිය සංවර කර ගැනීම, වාග්යම ගුණයට නැගෙන සුළුව නිහතමානීව පැවැත්වීම, කිසි දෙයකට ආශාවක් නැතුව හිත පිරිසිදුවෙන් තබා ගැනීම, උදා වූවත් පාපයක් නොකිරීම. මේ කර්ම 15ක් තියෙනවා. මේ එකක් පාසාම දෙදෙන් තමන්ගේ සිත කුසාසිත වැඩෙනවා. ඒ වගේම තවත් සමත භාවනා වැඩි වෙනි, විපස්සනා භාවනා වැඩි වෙනි, තමන්ගේ සිතේ බෝධිපාක්ෂි ධර්මයන් වඩනවා. බෝධිපාක්ෂි ධර්මයන් වැඩෙන්න වැඩෙන්නේ හිතේ කුසාසිතින් වැඩෙනවා. සතිපට්ඨාන 4, සම්‍යක්ප්‍රදාන 4, ඉන්ද්‍රිපාද 4, ඉන්ද්‍රිය ධර්ම 5, බල ධර්ම 5, බුද්ධියංගාත මාර්ගාංග 8. දැන් අපි සලකා බලමු අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ භවයක් භවයක් පාසාම මේ ධර්මතාවන් අනුගමනය කොට වදාළා. ඒ සඳහා තමන් වහන්සේට ප්‍රධානම හේත වූයේ ඉන්ද්‍රිපාද 4යි. මොනවද? බලවත් ඡන්දය. කියන්නේ බලවත් කැමැත්ත. බලවත් කුසාසිත. බලවත් කුසල වීර්ය, බලවත් ප්‍රඥාව. මේවා පෙරට කොටගෙනයි බෝසතාණන් වහන්සේ දාන ආදී පාරමී කුසල් පිළිවි. දැන් අපි සලකා බලමු අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ ධර්ම පදයේ කියනකොටම සතර දුකින් අත් මිදෙයි නිවන්සෝ ලබන්නට බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමි කියන එකයි බුද්ධං සරණං ගච්ඡාමි. අපි සීලම දෙනා බෝධිසත්වරු. බෝධි කියන්නේ සතර මඟඵල නිවන. ඒ සතර මඟඵල නිවන ලබන්නේ සුදුසුකම් අනුගමනය කරන්නා තමයි බෝධිසත්ව. දැන් අපි සීල දෙනා බෝධිසත්ව. ඒ බෝධිසත්ව අපි සෑම දෙනා බලවත් ඡන්දයක් ඇති කරගන්නට ඕනේ ඒ බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස. ඒ සඳහා අපි උදේ අවධූතයන් සතර නිින්දතන තුරු කරණ කියන හිතන හැම දෙයක්ම කුසාසීත් පහළ වෙන හැටියට පුරුදු කර ගන්නවා නම් අන්න අපේ බෝධිසත්ව ත්‍ප්පයෙන් ඊළඟ ජීවුන් වෙන ආයතනපත් වෙනවා. එතකොට ඒ බව අපි නුවණින් සලකාගෙන අදිෂ්ඨාන බල දෙහිතුවා ගන්නට ඕනේ මගේ සෑම කටයුත්තක්ම මම කුසාසීත් වැඩෙන හැටියට පවත්වන්නේ නෙමෙයි කියලා අදිෂ්ඨාන කරගෙන පරිචියුත් වෙනවා. අපේ සිතට අපේ ඇහැට කනට නාසිකාවට ජීවිත කායට අපි අනුදීන කියන්නට ඕනේ. මට හිතෙන හැම හිතිවිල්ලක්ම කුසාසීතව පාඩපත් වේවා. මට ඇහැට පේන හැම දෙයක්ම කුසාසීත පහල කරගන්න මට නුවණ පහල වේවා. මගේ කනට පේන හැම දෙයක්ම මට කුසාසීත පහල කරගන්න ලැබේවා. මට නාසිකාවට දැනෙන හැම ගඳ සුවඳකින්ම කුසාසීත පහල කරගන්න ලැබේවා. මගේ ජීවිත දැන හැම රසයකින්ම කුසාසීත පහල කරගන්න මට ශක්තිය ලැබේවා. මගේ කායත් ලැබෙන හැම ස්පර්ශයකින්ම කුසාසීත පහල කරගන්න ලැබේවා කියලා තම අදිෂ්ඨාන බල දීකවගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඉරියව්ව සේනත් අදිෂ්ඨාන කරගන්න ඕනේ. මම වාඩි වෙලා ඉන්නකොට මගේ සිතේ කුසාසීතින් පවත්වා ගන්න ශක්තිය ලැබේවා. මම හිතගෙන ඉන්නකොට කුසාසිතින් ප්‍රඥාවට මට ශක්තිය ලැබේවා. මම ඇවිදින්නේ සිටින්නේ මගේ සිතේ කුසාසිත පහල කරගන්න ලැබේවා. මා සාමගත වීමේදී කුසාසිතින් ගත කරන්න මට හැකි වේවා. ඒ වගේම ක්‍රියාකාරීත්වනුවත් අදිෂ්ඨාන කරගන්නවා. මම කයින් කටයුතු කිරීමේදී කුසාසිතින් යුක්ත වීමද සමර්ථකම ලැබේවා. වචන කතා කිරීමේදී කුසාසිතින් කතා කිරීමට හැකි වේවා. සිතින් සිටිවිලි සිටීමේදී කුසාසිතින් සිතන්න මඟ සප්තිය ලැබේවා. මේ වාගේ හැම ගිරියවකදී හැම ක්‍රියාවකදී එවාගේ හැම දුරුත්වක් සම්බන්ධව අදිස්ථාන බල දීතුවාගෙන බලවත් කුසල ඡන්දයක්, බලවත් කුසල වීර්යයක්, බලවත් කුසල සිතක්, කුසල ප්‍රඥාවක් පහළ කරගෙන කටයුතු කිරීමේදී අපි හැම වෙලාවෙම ජීුණුවේ දොරටුවේ ගමන් කළා වෙනවා. ඒ වගේම අර ගාථාවේ සඳහන් වෙන පරිදි අපි මෙලව ජීවිතයේ සාර්ථකව ගත්තා වාසනාවන්ත කරගත්ත වෙනවා. පරණව අප්‍රමාණ ජීවිත පරම්පරාවක් අපි සුවපත් කරගත්ත වෙනවා. දෙන්නම දෙන්නේ නැ අපි බලාපොරොත්තු වෙන බෝධි ඥානයේ සාක්ෂාත් කරගෙන වෙනස් නෙවෙන සදාකාලික සාන්ත අමාමහා නිවන් සුව සාක්ෂාත් කරගන්න සුදුසුකම් ඇති කරගත්ත වෙනවා. එනිසා තමයි ශරුවක් යන වාසේ මෙහෙම දේශනා කොට වදාළේ. ඒ අනුව සලකා දැරීමේදී අපේ සාන්තිනායකයන් වහන්සේ මාතරත අසංකේ ගානක් දිස්සේ. ඒ කියන්නේ විශ්වාසංකේ කල්පල් ගානක් සිද්දිස්සේ මේ උතුම් ආභෝධඥානෙන් ඇති කරගෙන සමන් වාසේ ලොකමාව මේ කියන කුසල ධර්මයන් රැස් කරගෙන ආවා. ඒවා පාරමී පාටපත් වුණා. බෝධිපාක් ධර්ම පාටපත් වුණා. අන්තිමේදී දසදහසක් ඕපදාතු ආලෝක වෙද්දී මෙලෝ පහළ වෙලා සමන් වහන්සේගේ ප්‍රාර්ථනා පරිද්දෙන්න ගිහිගෙන නික්මී පරිදෙව මහා ප්‍රධාන වීදේ වඩලා බෝමුණාදා වැඩි ඉඳගෙන මාර්ග පරාජයකට ලෝකුරා බුදුනා. සමන් වහන්සේ 45 අවුරුද්දක් මුළුමනින් ලොවට තමන් අවබෝධ කරගත් ධර්මයේ මේ කයෝෙන් දේශනා කොට වදාලා ඒ අනුව පාරමී පිරූ ජනතාව අතරින් සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන මමඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේද අවුරුදු 80ක් ආයු වන දෙදා අනාගතයේ බලා සුදු බුදුරජාණන් වහන්සේ දෙන දරදා ස්පර්ශයෙන් සුවාසුදාසා ධම්මපද දේශනා කරලා අනුපාදේශයේ පරිණිරවාණයෙන් සදාකාලික ශාන්ත අමා මහ නිවන දෙසපත් වුණා. සහතන් වහන්සේලා පිළිනුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සසු ජනතාව සෝකේ කර්මාවෝපෝ පන්නෝදිය. දැදෙහිදී ආරස්ථානද රාජදාන උයන් කුතුණු මාලිගාදී සියල්ලද නෂ්ඨාර ශේෂ වුණා. මෙසේම ඉරහාසාරිකා මහා පුත්‍රේ මහා නේද පරිවෘත මහා සාගර වැනි විශාල වස්තු. ඉරාන්තන වයි දෙකටම ඥාන වහන් ඇඳුම් පැළඳුම් ඉදෙන දල්ලාදී පාරිභෝගික වස්තු. කයෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වශයෙන් මුලදෙන් පරිහරණය කරන ආස්භාව සියල්ලක්. හිත ඇති හිත නැති සෑම සාස්කාර ධර්ම ඇතිව නැතුව යන දරින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන දරින් දුකයි. කාමදිසේ ලෝකවත්නා දරින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මේ ධර්මතාවන් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යයි. ඒ දුක හේතු නැති දුෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දුක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට තනන්නේ ආර්ය මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී දෙමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට පත් වුණා. සසර තරණය කළ කෙලෙස් පිනීම ආශාන්ත නිවනේ සැනසී වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරේ වේවා. අපට අප ජීවිතේ ගුණාගස් කරන දාන සීල භාවනාවේ සීල කුසල සම්භාර ධර්මයේ පාරමී පාඨපත් වේවා. සතු භෝගීකින් සතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුව ගන්න. ඊයේ කාලයේ කිසිත් ප්‍රාර්ථනා කරගෙන සිටි මහා පින්කම කුයි පින්වත් ආතර සමසේකර නැති කුමාර නොත් එම සමසේකර මාතාවත් දෙන්න තමන්ගේ දයාබර දරුවන් මුණුබුරන් මුණිගිරියන් ඥාති මිත්‍රයන් විශාල පිරිසක් දෙක්කාස කරගෙන මේ මහා සංඝරෝණ වදාම ඉදලා පින්කම කර ගැනීම ප්‍රාර්ථනා සපුරාගත් අවස්ථාව. එනිසා අපි සෑම දිනාම නිරතුරුවම බලාපොරොත්තු වන්නේ සැපේ සැපේටපත් වෙන්න බැවින් මේ වාගේ පින්කම් කර ගන්න අවස්ථාව සනසා ගන්න අතරතුර ඒවන් නැවත නැවත ආරාධනා කරමින් භාවනා මානසිකාරය යොමු කරගෙන ඒ කුසලයන් අභිවර්ධනය කර ගැනීම අපේ යුතුකම වෙනවා. ඉතින් විශේෂයෙන් මේ මෞර්තිය දෙතේ තම විතන ජීවත් වන්නේ ධර්මයේ උදයි. තමන් හිතන්නේ ධර්මයේ කියන්නේ ධර්මයේ අනුගමනය කරන්නේ ධර්මයේ. තමන්ගේ දයාබර දරු මුණුබුරු පිළිසෙට ඒ උතුම් ධර්මයේ ලබා දෙන පිණිස නිරතුරුවම කුසල ඡන්දයෙන් තමයි අදිෂ්ඨාන බල පිහිටුවාගෙන මෙත් සිහිදුවන්නේ. ඉතින් මේ දීර්ඝ කාලයක් තමා පුරුදු කරගෙන ආව යහපත් කුසල ධර්මයන්ට තවත් පාරමිතාවක් එකතු කර ගැනීම පිණිසයි එතර ජීවත් වෙන දරුවන්ගේ සමිනීමේ අවස්ථාවේදී මේ දරුවන්ට ආශිර්වාද පිණිස දෙමෝපියන් ආදීක පින් සමිනීමේ පිණිස මේ පින්කම සංවිධානය කරගෙන තියෙන්නේ. ඒ දින්කමිතා සාර්ථකව සිදු කර ගැනීමට පූජ්‍ය කෝට්ටේ වක්ක ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහය ලැබී තියෙනවා. ස්වාමීන් වහන්සේ පූජ්‍ය බදල් කුමරි අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සහයෝගය ලැබී තියෙනවා. ඒ නිසා මේ විදිහේ සිල්වත් ගුණවත් යහපත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනමකට ලැබීම වඩා ඉඳවාගෙන මේ දින්කමිතාන සාන්තව සාර්ථකව අර්ථ සම්පන්න මුදුන් පමුණවා ගන්න ලැබුණා. විශේෂයෙන් සිදු කරගත් දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ අදාප මේ සැලසෙන සම්බුද්ධ ශාසනයේ සමවදු 5000ක් පිරෙන අතුරු ශ්‍රී ලංකාද්වීප ධර්මයේ කරෙහි නිර්මලව තවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් සීලවන්ත ගුණවන්ත බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ මේ බුදු සසුන ආරක්ෂා කරගෙන සසුන් ගුණ ධර්මයන් පුරුදු කර ගැනීම සදාම් ආලෝකයේ ලොවට දෙදා දෙන පිණිස අප මේ රැස් කර ගන්න කුසල සම්භාරයේ ආශිර්වාදයක් ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම තම තමා නමින් අභව ප්‍රාප්ත මාගේ ගුරුවර බන්දි මිත්‍රාදී සියලුම ඥාතීන්ට මේ කුසල සම්භාරයත් වේවා. මෙතින් දෙලින් ඒ සෑම දෙනා භවයක් පාසා සුභි සම්පත් විදිනින් දාන ආදී දස පාරමී පුරා පැතුම් භෝගි වලින් අජනාමර ශාන්තාමා මහ නිවන් සුව ලබත්වා කියලා කරුණාවෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ඉතිං අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සත් බව ආයුෂ්මාරියෙන් වැඩෙත්වා දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ද්‍රව්‍යයන් වැඩෙත්වා ධාන විඥා විදර්ශනා ඥානයන්ගෙන් වැඩෙත්වා බුදු සසුනට නම් දිවට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මාපිය දූ දර්ශයන් දෙනාතම සියලු සම්පත්තියට දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් ශාන්ත නිවාසව ලබත්වා ප්‍රයා මෛත්‍රීන් පින් පමුණුවමු. සියම හිතවත් වූද නැදවත් වූද හිතවත් වූද සියලු සත්වයන්වත් එම කුල බගනවර වාසීන්ට අවතගම් නගර ලංකාව දම ජෝතල මේ සම්පද සියලු සම්පද දස දිසා වාසී සමස්ත ලෝක සත්වයාට මේ තෙන ලැබේවා. සියලු සත්වෝ මිදුත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා යා මෛත්‍රීන් තුන් පමුණුවමු. සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරෝණක ආයුර්ණ සතබල ප්‍රඥා පිරිනමමින් පාරමී සීලයෙන් සිදු කර ගන්නා ලද මෙම දාන සීල භාවනාදී කුසල සංඝාර ධර්මයේ හේතුයෙන් සහ උද්ධාදී රත්නත්‍රා අනුභවයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන් සින්හස් සමරසිංහ මෞර්ය දෙපළට සමරසේකර මහත්මයේ දෙපළට මේ ඡායාරූපයේ උදාරු පිළිසෙටත් අද මේ ස්ථානයේ සහභාගී වෙ සිටින කෙනත් අගමිනිසුතුමානම් ප්‍රධාන කොට ඇති මේ මහත්තුරු මේ නෝනා මහත්තුරු මා වරු දෝදරු ඥාති මිත්‍රයන් දනාතම සේවක සේවිකා දීන්දත් එතර ජීවත් වෙන දරුවන්ට ඥාතීන්දත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපලෝකතර වකුරුවන් කරන නවග්‍රහ දෝෂ සතුරු කාඩදර මාරක බාධක සියල්ල කිරු දුක් වඳුසේ විහෙත විශ්වාසනයේ වේවා. ආරක්ෂාව සෙත ශාන්ති ඇතුව විංසක් සතු වර්ෂ කාලම දීර්ඝව ලැබේවා. සමන පීවරග්ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව විහෙත වේවා. කුසල් නරමුණෙන් සමාදේ සිටින් එත් සිටින් බුදුගුණ දෙවියන් සමදා සැපෙන් නිින්දේවම සැපෙන් අවදි වේවා. නපුරු දේනක් නොතෙනේවා. දෙවියන්ගේ ප්‍රඥයන්ගේ මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදයක් දෙවියන්ගේ ආරක්ෂාවක් ිරතුරුව සැලසේවා. කඳුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වශයෙන් අවියාවෙන් මිනිසයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් චීතලින් උනුසුමින් බඩගින්නෙන් පිපාසින් වැසුම දුරුවන්ගෙන් අවශ්‍ය සුණං විසවුරු සර්පාදීන්ගෙන් වාදෙන් පිටේසෙමින් දුන්දසින් රාගද්වේෂ මෝහා දුක්ඛේසයන්ගෙන් උපතීල කුපච්ඡේද කපුසර විපාක වාරයකින්වත් වියක් ඇති ගැනීමක් සංතරාවක් සංත්‍රාසයක් භවමෝක්ඛමණයක් ආපදාවක් හිංසාවක් වේදාවක් වියසනයක් එකට සිහිනකින්වත් නොමගේවා කායික වේදාවියක් නැවේ කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යසා ඉස්වාදී සත සම්පතින් ආයුෂෙන් වර්ණයෙන් සත්‍යයෙන් බලෙන් ප්‍රඥාවෙන් ධර්මඥානෙන් භවඥානෙන් නිත්‍ය සීලෙන් උපෝසත සීලෙන් සූභම විහරණයෙන් සතර සංග්‍රහවත් වීම දස පාරමිතාවේ භෝසක් ගුණයන්ගෙන් දෙරසස මෝරණ සදාක්මින් දෙමින් දෙමින් දිනුවෝටපත් වේවා සම්ජාත ප්‍රාර්ථනා සියල්ල සිතුම නිර්වණකින් මෙන් කල්පෘක්ෂයකින් මෙන් භද්‍රගතයකින් මෙන් පූර්ණ චන්ද්‍රයාමේ සිතුව පැතුසේ පිළි ඉතිරි සත්‍රේකේ සමුද්‍රමත් වේවා දින්සම් දසවර්ෂාදික පාණයක් අතරක් නැර අපදාජිතව උදාර්ණේ සුතුම් ලෙස උත්ෘෂ්ඨ ලෙස උත්තරේතර ලෙස මෙමෙ දූනුව පර්දෝ සුගතිය සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමේ ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍යානුභාවයෙන් ලැබේවා සතර වසනාතුරු භවයක් පාසාම නරකාදී සතර ආපායෙන් ත්‍රිවිද සත් විනාශයෙන් රක්ක දුෂ්කර්ෂණයෙන්ද පංචව දන්තරාවෙන්ද සම්පූර්ණයෙන් අත්මිදීමද ලැබේවා භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය දෙහෙතුක ප්‍රතිසන්දිය ඥාති ස්මරණ ඥානය සංඝර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකානේ ධර්මානුකූල ප්‍රතිපදා ලැබුවද නිවන් මඟ පාරමී පුරා ගන්නට ඥාති ඥාති වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියල් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිත මිතුලා සේවක සේවිකාවන් දෙකතුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය බෝධයෙන් බුදුකසේ බුදුමහා රහතුන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභයේ පිණිසම මේ උදාර කුසල සම්භාර ධර්මිය අප සෑම දිනා දෙකසේ හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. Thank you.